කියලා කඩාවැටීමත් සමග ආනයනය කරන තේරුම භාණ්ඩ සඳහා ගෙවිතු රුපියල් ප්‍රමාණය ඉහළය. දැන් ආණ්ඩුව බාර දෙනකොට මහින්ද රාජපක්ෂයෝගේ අපේ ආණ්ඩුව ඩොලරයකට ගෙවුවේ 131යි. අද ඩොලරයකට 152ක් ගෙවනවා කියන්නේ සෑම ඩොලරයක් වටින භාණ්ඩ ලංකාවට ගෙන්නන විට වැඩිපුර ගෙවන්න තියෙනවා මහින්ද රාජපක්ෂයෝගේට වඩා රුපියල් 20ක්. ඉතින් ඒක සමස්ත ලාංකීය ජනතාවගේම ජීවිත වලට බලපාන ඉල්ලන කර්ම කොළොම්බල් කරනවා අයවැලේට. නමුත් මේ මහා ජාතික ආර්ථිකයේ කළ යුතුම මහා ජාතික අරමුණු අත්කරලා දාලා 131කට තිබුණ ඩොලරේ අද 152කට ගිහිල්ලා එක දවසේ 160ට යාමේ අවදානම ඇති වෙලා තියෙනවා. මහින්ද රාජපක්ෂ යුගයට වඩා වර්තමානයේදී ණය කොළී අනුපාතයේ වැඩිවීමේ වේගය 155යි 66යි අතර ප්‍රමාණයකින්